ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පුනෙත පරං භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන ඉතරීතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී නච සේනාසන හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති අලද්ධාච සේනාසනං නපරිසස්සති ලද්ධාච සේනාසනං අගති අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරීතර සේනාසන සම්පුත්‍ත්‍යා නේවත්තානුක්ඛං සේති නෝ පරං වම්බේති යෝ හි තස්ස දක්ඛෝ අනමසෝ සම්පජානෝ ප්‍රතිස්සකෝ අයං උච්චති භික්ඛවේ භික්ඛූ පුරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ පිතෝති සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 40,000ක් සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් වදාළ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආරිවංශ සූත්‍රාන්ත දේශනාවේ තුන්වෙනි කොටසයි අද ධර්ම දේශනේට මාතෘකාව. මේ දේශනාවෙන් හැඳින්වෙන්නේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාව ගැනයි. මාතෘකාකල සූත්‍ර පාඨයේ තේරුම මෙහිමයි. පුනච පරම් භික්ඛවේ මහණෙනි සවස් අනිකක්කු අන්‍ය වූ ආර්යවංශ ප්‍රතිපදාවක් කියමි. භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන සේනාසනේන. ඉතරීතර සේනාසනයෙන් සන්තුෂ්ඨ වෙයි. ඉතරීතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී. ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිය පිළිබඳ ගුණ කියන්නේ වෙයි. නච සේනාසන හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති. සේනාසනයක් හේතු කොටගෙන නොකට යුතු අෂ්ඨ කුල දූෂණ එක්පිසි අන්වේෂණ කුහනා ලපනා නේමිතිකතා නිප්පේසිකතා ලාභේන ලාභන් නිදිගින්සෙනතා යනාදී අයහපත් පිළිවෙත් මඟද්ද අනුගමන නොකරයි. කොටින්ම මිත්‍යා ආජීවයකින් සෙනසුන් නොසොයයි. ලද්ධාච සේනාසනං අගතිතු අමුච්චිතු අනජ්ජාපන්නු ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. ලද සේනාසනයෙහි ගිජුවීමක් නොවි අගතිතෝ අමුච්චිතෝ මුසපත් වීමක් ද නොවි තණ්හාවෙන් ගිජු නොවි තණ්හාවෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ තණ්හාවෙන් දැස නොගෙන ආදීනව දස්සාවි මේත තණ්හා දිට්ඨිමාන ඇතිකල සිදුවෙන ආදීනව නුවණින් දැනදැන නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති නිස්සරණ නුවණින් යුතුව පරිභෝග කරයි. යෝහිතත්ත තාජපන ඉතරීතර සන්තුට්ඨියා නේවත්තා නුක්ඛං සේතිනෝ පරම් වම්භේති. ඉතරීතර සේනාසන සන්තෝෂයේ පිළිබඳ ආත්මෝත්කර්ෂණයක් කියන්නේ තමා හුවන් දැක්වා දැක්වීමක් නොකරයි. අනුන් හෙලා දැක්වීමක් නොකරයි. යෝහිතත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සෙතු. යම් භික්ෂූන් වහන්සේ නමක් ඉතරීතර සේනාසන සන්තෝෂයේහිලා දක්ෂ වේද අනලස් වේද සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වේද මනස සිහියෙන් යුක්ත වේද අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණි අග්ගඤ්ඤේ අරිවංශේ සිතෝ මහණෙනි මේ භික්ෂූන් වහන්සේ පෞරාණික අග්‍රයයි දන්නා ලද ආරිවංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වන්නේ යයි කියනු ලැබේ මේ කයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම ඉතරීතර පින්දපාත සන්තෝෂේ තනතුරුව ඉතරීතර සේනාසන සන්තෝෂයයි තුන් වෙන්න ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් යුක්ත වෙන භික්ෂූන් වහන්සේ ඉතරීතර සේනාසන සන්තෝෂය ගැන ගුණ කියන්නේ දෙනවා අකටයුතු මිත්‍යා ආජීවයෙන් නොසයන්නේ වෙනවා නොලැබුණක් සෙනසුණක් ඒ ගැන පරිපස්සනයක් ඇතිගන්මක් කෘෂ්ණාවෙන් බලාපොරොත්තු වීමක්ද කරන්නේ නැහැ. ලැබුණු සේනාසනයෙහි ගිජු නොවි මුසපත් නොවි කෘෂ්ණාවෙන් උපාදානයෙන් බැස නොගෙන ආදීනව නුවණින් දැන ප්‍රතිවේක්ෂා නුවණින් නිස්සාරණ නුවණින් පරිභෝග කරනවා. ඉතරීතර සේනාසන සන්තෝෂයේ ගැන අත්ත්‍යකංශනයක් පරවම්බනයක්ද නොකොට ධර්මෙහි පිහිටෙනවා. එවැගේම එහිලා දක්ෂතාවෙන් අනලස්ව සිහියෙන් නුවණින් යදී වාසය කරනවා. ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රයයි දන්නා ලද්දා වූ ඉතරීතර සේනාසන සන්තුෂ්ටි සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වෙනවා කියන එක මෙහි අදහසයි. මෙහිදී සේනාසන කියන්නේ කුමක්ද? සේනාසනං ජානිතබ්බං. සේනාසනස් චෙත්තං ජානිතබ්බං. සේනාසන සන්තෝෂෝ ජානිතබ්බෝ. සේනාසන ප්‍රතිසංයුත්තානි දුතංගානි ජානිතබ්බානි. මේ කර්ම හතරක් මෙහිදී දතියුතුව තියෙනවා. සේනාසනං කියන්නේ මේ දතියුත් කුමක්ද? සේන ආසන. ඒක තවත් කියනවනම් සයන ආසන. සයන්ති එත්තාති සයනක්. යම් තැනක සැතපෙනවා නම් ඒකට සයන කියනවා. සයන කියන තේරුමමයි සේන කියන්නේ. සේතිති සේනං. සයනය කරන නිසා සේන. ආසන්ති එත්තාති ආසන. යම් තැනක වාඩි වෙනවා නම් ඒකට කියනවා ආසන. සයන ආසන කියන පද දෙක සමාස වීමේදී සයනාසන සේනාසන කියලා පදේ හැදෙනවා. එතකොට සැතපෙන වාඩි වෙන තැන. මේ සයනාසන 15ක් තියෙනවා. මංචෝ පීතං විසි බිම්බෝහනං විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ හම්මියං ගුහා අට්ඨෝ මාලෝ වේලුගුම්බෝ සුක්ඛමූලං යත්වාපන භික්ඛූ පටික්කමන්ති. මේ කිව්වේ සේනාසන 15ක්. භික්ෂූන් වහන්සේලාට පරිහරණය කරන්න සුදුසු කැප සෙනසුන් 15ක් මෙතන තියෙනවා. මංචෝ ඇඳ. පීතං පුටුව. බිසි බිසි කියන වාඩි වෙන පුටුවක් වැනි එක. ආසනය. බින්දෝහනං හිස කියන කොට්ටේ. එතකොට බිසි කියන්නේ මේක සාමාන්‍යයෙන් ඇඳට එළන ගුදිරිය හැටියට හඳුන්වනවා. තව කොච්චං කියලා එකකුත් තියෙනවා. ඒක මෙතෙන්වත් බිසි කියන එකටම එකතු වෙනවා. කොච්චං කියන්නේ වාඩි වෙන්න හදාගත්ත පිටට හේතු වෙන්නේ නැති මැදින් පද කොට බැඳලා සමානද බෙරයක් වාගේ ආසනයක්. ඒ කොච්චං. ඒ කොච්චං කියන එකත් මේකටම ඇතුළයි. විහාරෝ හත්පසින් යන්නෙන්න පුළුවන් වූ එක කුටියක් හරි කුටි කීපයකින් යුක්ත ආරාමයේම හෝ විහාරෝ විහාරයයි. අඩ්ඩයෝගෝ දෙපියස්සේ කුටිය. දෙපියස්සේ ගොඩනැගිල්ල. අඩ්ඩයෝගෝ ප්‍රාසාදෝ දීර්ඝ ප්‍රාසාද හෝ හතරක් ප්‍රාසාද. දීර්ඝ ප්‍රාසාදයකක් ප්‍රාසාද කියන හතරක් එකක් ප්‍රාසාද කියන. එවැගේම හම්මියන් සඳළුතලා ඇති ගොඩනැගිලි. සඳළු සලා වරසයිත ගොඩනැගිල්ල. ගුහා ගුහාව. ගුහාව කියන තැන බිං ගුහාවක්, බිංගේ ගුහාවක්, ගල්ගේ ගුහාවක්. ඒ ගුහා. ලේනං කියන්නේ ඒකයි. ඊට හුරු දෙයක් තමයි ලේනං කියන්නේ. දැන් ගල් ලේන කියනවානේ ගල් ලේන. ලේනං. අත්තුෝ කියන්නේ අතල්ල. අතල්ල කියන්නේ ඔය වනසතුන් ඉන්න තැන් වල ගස් සුදා හදනවානේ. අතල්ලත් සතුන්ගෙන් කරදර නොවෙන්න ගහ උඩ ඉන්නවා. ගහ උඩ ඉන්නේ නැස්සක් බැඳගෙන මිනිස්සු හේන් කරන, කුඹුරු කරන, ගොවි පොළවා රකින කොට ගස් සුද තමයි මෙහි හදාගෙන ඒව සතුන්ගෙන් ඒ ගොවි පොළවා රක ගන්න. ඒ වාගේ හදාගන්න මෙහි තියෙනවා. ඒවත් අට්ටාල කියලා හඳුන්වනවා. අට්ටාල. එවාගෙම ගුහා ලේනං අට්ටාලං අට්ටෝ. එවාගෙම දේනු ගුම්බෝ උණ ලැහබ. විශාල උණ ලැහබ අතරේ තෙමෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. උණ ගස් වලින්ම ආවරණය වෙලා. කුක්ක මූලං කුක්මුලත් සේනාසනයක්. කුක්කමූල සේනාසන නිස්සාය පබ්බජ්ජා කියලා නිස්රේ හතරෙන් එකක් කුක්කමූලෙයි. ඊළඟට යත්තවාපන භික්ඛු පටික්කමන්ති. භික්ෂූන් වහන්සේලා දන් වළඳන ආසන ශාලාවක් සේනාසන හැටියට ගැනීම. මෙතන පටික්කමන කියලා හඳුන්වන්නේ ගමක හිදිසුඟා ඇවිත් වළඳන ආසන ශාලාව. පටික්කමනේ මේ කියන්නේ සේනාසන 15ක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට පරිහරණය සඳහා. තවත් සූත්‍රාන්තනයි හිතේනවා සේනාසන නමයක්. ඒකත් මේකටම අන්තර්ගත වෙනවා. එතකොට මෙහිදී මේ සේනාසන 15 භික්ෂුන් වහන්සේට ඉරියව් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එනිසා මේවාට සේන ආසන, සායනාසන නමින් හැඳින්වෙනවා. සේනාසන කෙත්සංජානි සම්බන් කියන තැන සෙනසුන් උපදින කෙත් හයක් තියෙනවා. සේනාසනයක් ලැබෙන කෙත් හයක් තියෙනවා. සංගතෝවා, ඝනතෝවා, ඥාතිතෝවා, මිත්‍යතෝවා, අත්නෝවා, ධනේන පංසුකූලං වා. සංඝයාගෙන් ලැබෙන සෙනසුන් තියෙනවා. සංඝයාද සංගසතු කොට යමක් සෙනසුන් කරවා පූජා කරනවා නම් දායකවරු ඒක සංඝ සම්පික සේනාසනයක්. ඒ සංඝයාගෙන් යම් සේනාසනයක් පැවරෙනවා නම් ඒක සංඝික සේනාසනය, සංඝයාගෙන් ලැබෙන සේනාසනයක්. කුටියක් වුණත්, ඇඳක් පුටුවක් වුණත්, ඇතිරිල්ලක් වුණත්, ගුදිරියක්, එස තියෙන කොට්ටයක්, එවාගෙම තවත් ඒ සේනාසන සඳහා ගන්න පුටුවක්, මේ ආදි සියල්ලම සංඝයාගෙන් ලැබෙන සේනාසන. දැන් මෙමෙ ස්ථානයේහි සංඝයාගෙන් ලැබෙන සේනාසන කාටත් බෙදලා තියෙනවා. ඒ සංඝතෝ ගණතෝ කිව්වේ සූත්‍රාන්තික ඝන, විනයාන්ත ඝන, ආභිධර්මික ඝන කියලා, විනයධාරී ඝන, අභිධර්මික ඝන කියලා. ඉස්සර කාලේ තිබුණා ඝන 18ක්. ඝන කියන්නේ භික්ෂුන් වහන්සේලා ධර්ම විනය ඉගෙන ගන්න කොට්ටාස 18ක්, පන්ති 18ක්. අෂ්ටාංශ භානක නමින් දෙක හැඳින්වෙනවා. එතකොට යම්කිසි භික්ෂු පිරිසක් විනය පිටකය හදාරනවා. ඒ විනය පිටකය හදාරන භික්ෂූන්ට පරිත්‍යාග කරන සේනාසන තියෙනවා. ඒ විනයධාරීන්ගේ ඝනේත සමූහයාට ලැබුණු සේනාසන. එයින් තමයි ලැබෙනවා නම් ඝනතෝ. සූත්‍රාන්ත පිටකයේ හදාරන භික්ෂු පිරිසට යමක් සේනාසනයක් පරිත්‍යාග කරනවා. ඒක සූත්‍රාන්ත ඝන. ඒ සූත්‍රාන්ත ඝනික භික්ෂූන් වහන්සේගෙන් ලැබෙන එකක් අර විදිහට සේනාසනය. අනික ආභිධර්මික භික්ෂූන්ට පිරිනමන සේනාසන තියෙනවා. එයින් තමයි ලැබෙනවා නම් ඒත් ඝනතෝ. මේ දේත අෂ්ටාර්ෂ භානක කියන ඒ කාලේ තිබුණු අධ්‍යාපන පන්ති 90 යම් යම් සංඝ සමූහයකට ඒ චීවර ලැබුණා නම් සේනාසන ලැබුණා නම් එයින් තමයි ලැබීම ඝනතෝ කියන ඝණයාගෙන් ලැබෙන සේනාසනයයි. ඒක කැපයි. ඥාතිතෝ කියන්නේ තමන්ගේ නෑදෑයන්ගෙන් ලැබෙනවා. යම්කිසි දරුවෙක් සසුන්ගත වුණා, සහෝදරයෙක් සසුන්ගත වුණා, තවත් ඥාතිකම් ඇතුව සසුන්ගත වෙච්චි ඒ බුද්ධ පුත්‍රයන් උදෙසා දෙමෝපියන් සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරන් කුටි සෙනසුන් කරවා දෙනවා. අන්දයා සිල කොට්ට මෙත් ආදී දේවලු සපයලා දෙනවා. තවස් සේනාසන භාන සපයලා දෙනවා. ඒවා ඥාතිතෝ ඥාතියෙන් ලැබෙන සේනාසන. එකක් හැපයි. මිත්තතෝ හිත මිතුරන්ගෙන්ද ඔයගේ සේනාසන ලැබෙනවා. ඥාති නූනත් පරිදි වෙන්නේ ඉස්සර හිත මිතුරුකම් තිබුණු කල්යාණ මිත්‍රයන්ගේ කරුණා මෛත්‍රී නිසා සද්ධා නිසා පරිත්‍යාග කරන දේවල් මිත්‍යතෝ මිත්‍යාගෙන් ලැබෙන සේනාසන. අත්නෝවා ධනේන කියන්නේ මෙතන භික්ෂුන් වහන්සේ තමතු මිල මුදල් ආදී ධනයක් මෙතන කියෙන්නේ. භික්ෂුන් වහන්සේට තියෙනවානේ කැප දේවල් පාත්‍රයක් වැඩිපුර තියෙන්න පුළුවන් සිවුරු වැඩිපුර තියෙන්න පුළුවන් මෙලක් පිරිකරක් තියෙනවා නම් ඒ හැර තමන්ට සේනාසන භාණ්ඩයක් අවශ්‍ය වෙලා තියෙනවා. මෙත්තයක් කුටුවක් ඇතිරිල්ලක් ඇඳක් නැත්නම් කුටියක් කවර විදිහේ හෝ සේනාසන උපකරණයක් අවශ්‍ය නම් කැපකරු දායකයෙකු ලවා ඒවායින් පරිවර්තනය කළ ගන්නයි මෙතන යත්නෝ ආධානයෙන් කියුවේ. ඒ කියන්නේ මුදලකට පරිවර්තනය කිරීම නෙමෙයි භාණ්ඩයකට පරිවර්තනය කිරීම. මගේ මේ පාත්‍රේ අරගෙන මේකට මට හොඳ පැදුරක් ලබා දෙන්න කියනවා. ඉතින් කරන්නේ කැපකරු මාර්ගයෙන් තමයි නෙමෙයි. සමන්ත කිසිසේත් කැප වෙන්නේ නැහැ. තමන්ගේ ඥාති, සැලරු යනි කෙනෙක් ලවා මාරු කරවන්න පුළුවන් ඕනේ නම්. අන්න එහෙම ලැබෙන එකයි අත්නෝවා ධනේන එක තමයි. අර කායවික්‍යයට හ නොවන හැටියට කෙරෙන්න ඕනේ. කායවික්‍යයේ ශික්ෂා පදයේ පැසුන වෙන හැටියට. මෙන්න මේ විදිහට කර්ණ පහයි ඊළඟට පංසුකෝලංවා මේ කිසිසේත් අනුන්ගෙන් ලැබෙන එකක් බලාපොරොත්තු නැති කෙනෙකු යන පාසුකූල සොයාගෙන සොහනේ දාලා තියෙනවානේ ඇඳ ඇතිලි කොට මෙන්න ආදියස් හොනේ දාලා ඉස්සර කාලේ අද සමාර ප්‍රදේශෙම තියෙනවා පර්ණෝගිය ඥාතින් හොදෙසා ඒ නෑයන් පරිහරණය කරපුවා සොහනේ ගිහින් දානවා ඒවා Tamanට ගන්න පුළුවන් ඒ ඇඳ ඇතිලි කොට මෙන්න ආදී පවත් ලැබෙනවා ඔයගේම සේනාසනයේ තවාසෙ පිඟම් පීරිසි ආදී ප්‍රමා ලැබෙනවා. පින්ද මේ පසුකූල වාසය. එවාගේම සමන්ද ඇතිරිල්ලක් අවශ්‍ය නම් නිසීදනයක් අවශ්‍ය නම් ඒ වාටත් අර ශීවර පසුකූල සොයා ගන්නවා වගේ පසුකූල ශීවර සොයා ගන්නවා වගේ අහක දාන දේවල් පසුකූල වාසයෙන් අරගෙන හදා ගන්න පුළුවන්. මේ විදිහට සංඝයා කෙරින් භික්ෂු සමූහයා කෙරින් ඥාතීන් කෙරින් මිත්‍රයන් කෙරින් තමාගේ ධාර්මික දෙයක් පරිවර්තනය කිරීමෙන් ඒකම පංසුකූල වශයෙන් මුලින් සඳහන් කළ සේනාසන 14ම 15ම ලබා ගන්න පුළුවන් සපයා ගන්න පුළුවන් නම් ඒකට ජීව මෙසේනාසන ක්ෂේත්‍රය කිව්වේ සේනාසන කෙත ඊළඟ සේනාසන සන්තෝෂය කිව්වට අන සේනාසන සන්තෝෂ 15ක් තියෙනවා පින්දපාත සන්තෝෂයට සමානව විතක්ක සන්තෝෂෝ ගමන සන්තෝෂෝ පරියේෂණ සන්තෝෂෝ ප්‍රතිලාභ සන්තෝෂෝ ප්‍රතිග්ගහන සන්තෝෂෝ මත්ත ප්‍රතිග්ගහන සන්තෝෂෝ ලෝලුපරිවර්ජන සන්තෝෂෝ යථාලාභ සන්තෝෂෝ යථා බල සන්තෝෂෝ යථා සාරූප සන්තෝෂෝ පරිමා උපකාර සන්තෝෂෝ පරිමාන සන්තෝෂෝ පරිභෝග සන්තෝෂෝ සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ විස්සජන සන්තෝෂෝ මේ කිව්වේ සේනාසන සන්තෝෂ 15යි. එතෙන්දී විපස්ස සන්තෝෂය කියන්නේ භික්ෂූන් වහන්සේ හැමදාම සෙනසුන් ගැන හිත හිතා ඉන්නවා නෙමෙයි. භික්ෂූන් වහන්සේ දිනපතාම සෑම ක්‍රියාවක් පාසාම තමන්ට නියමිත මූල කර්මස්ථානයක සිට පිහිටවාගෙන ඉන්නේ. භික්ෂූන් වහන්සේට යම් වෙලාවක සේනාසනයක අවශ්‍යතාවක් වුණොත් කප සරූපන් දෙමින් මේක ලබා ගැනීම සඳහා හිතෙනවා. චීවරයක් ගැන හිතන භික්ෂුවද කිව්වානේ පංසුකෝල ධාරී නොවේ නම් මාසයක් වුණ හිතනවා කියලා. පංසුකෝල ධාරීන් වහන්සේ හිතන්නේ අද මාසයයි. ඒ වාගේ මේ සේනාසන සම්බන්ධ දුතංග තියෙනවානේ. ඒ දුතංග සමාදන් නොවු භික්ෂුව නම් මාසයක් තරම් කලින් හිතන් සේනාසන භාණ්ඩ සපයා ගන්න බලනවා. ඒ ගැන කල්පනා කරනවා. නමුත් දුතාංග සේනාසන සම්බන්ධ දුතාංග සමාදන් වූ භික්ෂූන් වහන්සේ අද මාසයක් තරම් කෙටි කාලයයි ඒ ගැන හිතන්නේ ඊට වඩා හිතන්නේ අවුරුද්දේ දවස් 14යි ඒ ගැන හිතන්නේ මට මේ විදිහේ සේනාසන භාණ්ඩයක් අවශ්‍යයි කියලා එක්කෝ Tamanta කුටියක් හදාගන්න තියෙනවා එහෙම නැත්නම් කුටියට අවශ්‍ය ඇඳ ඇතිරිලි කොත්මෙත් ආදී සපයා ගන්න තියෙනවා වෙනත් වෙනත් සේනාසන භාණ්ඩ සපයා ගන්න තියෙනවා නම් අද මාසයි හිතන්නේ එසේ හිතන්නේ මේක හොඳ පින් ඇති තැනකින් නම් ලැබෙයි මේක හොඳ ප්‍රණීත දෙයක් මම ලබා ගන්න ඕන ඔය වාගේ ලෝභ මූල සිතකින් නෙමෙයි හිතන්නේ යම් කිසි තැනකින් මට මේ සේනාසන උපකරණ ලැබුණොත් හොඳයි එය ලබා ගන්න මම මනමින් පරිහරණය කරමින් මගේ කෙලෙසුන් ජයගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කරගනිමින් නිවන් මඟට පිවිස කටයුතු කරගන්නට මට දහමින් සෙමින් සේනාසනයක් ලබා ගන්න ඕනේ කියලා හිතයි. එතකොට එතෙන්දී හිතා ගන්න හිත අලෝභ අදෝස අමෝහ කුසල මූල තුනකින් යුක්ත සිතක් බැවින් එතෙන්දී පහළ වෙන කුසාසිතද කියනවා විතක්ක සන්තෝෂෝ කියලා. ඒක විතක්ක සන්තෝෂයයි. ගමන සන්තෝෂය කියන්නේ සංඝයා සම්මුඛ වෙන්න හරි ඥාතින් මිත්‍රයන් සම්මුඛ වෙන්න හරි දායකකාරකාදී සම්මුඛ වෙන්න හරි පංසුකූල වශයෙන් ලබා ගන්න හරි ගමන පිටත් වෙනවා නම් පිටත් වෙනකොටම පිටත් වෙන නිස්තරම සතර සම්‍යක් ප්‍රඥාවෙන් ගමන කම්මට්ඨාන ශීර්ෂයෙන් ගමන කරනවා සතර සම්‍යක් ප්‍රඥාව කියන්නේ සාර්ථක සම්පජඤ්ඤේ, සත්‍රාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මූල සම්පජඤ්ඤේ කියන මේ සම්‍යක් ප්‍රාර්ථනා හතරින්ම කල්පනා කරනවා. සාර්ථය කියන්නේ මම මේ සේනාසනයක් බලාදම් පිටත් වෙනවා. ඒ සේනාසනය මට අත්‍යවශ්‍යයි, ඒ මගේ මහානදම් පුරා ගන්න මහෝපකාරී කියන එක තේරුම් ගැනීම සාර්ථක සම්පජඤ්ඤයයි. ඊළඟට මේ ගමන මට කැපසරුක් පන්දමින් ගමන් කරන්න ඕනේ. ඒ වගේම මගේ සීලයට, මගේ ප්‍රතිපදාවට, මගේ ජීවිතයට අනතුරක් නොවනසේ මගේ උතුම් පැවිදි ජීවිතේ වඩා ආරක්ෂාවන හැටියට මේ ගමන සිදු කරගන්නෙමි කියලා ගමන සත්‍රාය සත්‍රා සුදුසු නුසුදුසුකම මනමින් තේරුම් ගන්න නුවණ සත්‍රාය සම්පජඤ්ඤේ. ඊළඟ මම මේ ගමනේදී මෙනම් කමතහන වඩන්නේ මේ කියා තමන්ට සුදුසු තමා වඩන කර්මස්ථාන භාවනාව අදිෂ්ඨාන කරගන්න. ඒකට කියන්නේ ගෝචර සම්පජඤ්ඤේ. අසම්මූල සම්පජඤ්ඤේ කියන්නේ මේ ගමනක් යන්න ඕනේ කියලා හිතක් පහළ වුණා. ජන මම කියා කෙනෙක් නෑ. මේ හිත නිසා චිත්ත කිරියේ වායෝ ධාතුව සති ශරීරේ පැතිරෙනවා. චිත්තක්‍රියේ වාය ධාතුව ශරීරයේ පැතිරී යමින් චෝපන කය කියන කය විඤ්ඤාති ඇති වෙනවා කය සලවීම ඒ කය සලවීමත් එක්කම මේ අටසකින්ලකින් ප්‍රතිමන්දිත වූ රූප කය අතිසංඝාතය ඉදිරියට ගමන් කරනවා ඉතින් පය ඔසවනවා යවනවා දිගහනවා පාස්වනවා තබනවා අනිත් පැයට ඒවත් ඔසවනවා යවනවා දිගහනවා පාස් කරනවා තබනවා සද කරනවා ඔය විදිහට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා එතකොට මේ සිතන සිත ඒ සිත හා සම්බන්ධ චිත්ත කිරිය වායෝ ධාතුවක් එයින් ඇති වෙන කාය විඤ්ඤාතියක් වගේම මේ කරජ කයත් මේ නාම ධර්ම සියල්ලක් ෂණියක් ෂණියක් පාසා ඉපදෙපදෙ බිනිමිදී යන අනිත්‍යයි ඉපදීමෙන් විඳීමෙන් ඇතර පෙරෙනවා දුකයි සමස්තේ නොපවත්නා නිසා අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ සංවල නෝනින් වෙන්නේ කරනවා. එතකොට ගමන පිටත් යන්නේ ඉස්සරම තමන් භාවනාවෙන් තමයි විදර්ශනාවෙන් තමයි ගමන ආරම්භ කෙලේ. එහෙනම් ඒකට කියනවා අසම්මූල සම්පජඤ්ඤේ කියලා. ඒ යන ගමනේදී පියවරක් පාසා තමාගේ මූල කර්මස්ථානේ නැහැරම තමන් කරනවා. මේ ගමන සන්තෝෂු පරිේශන සන්තෝෂය කියන්නේ මේ සේනාසන භාණ්ඩයක් සපයා ගැනීම සඳහා ගමන යද්දී අලජ්ජී දුස්සීල පාප භික්ෂුවක් කිසිසේත් ලං කරගන්නේ නැතුව ලජ්ජී සුපියසල ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂුන් වහන්සේ නමක්ම සහයෝගයට එකතු කරගන්න. එසේ සහයෝගයට එක සිල්වත් ලජ්ජී භික්ෂුන් වහන්සේ නමක් එකතු කරගෙන පිළිසුඟ මේ සේනාසන සොයාගෙන යාම එකට කියනවා පරිේෂණ සන්තෝෂු. ඒ විදිහේ කල්යාණ මිත්‍රෙක් කියනකොට කතා බහ කරන්නේ, කමටහන බින්දෙන්නේ, ඒක තමයි දිරිමත්ව වඩන්න හැකියාව ලැබෙනවා. පරිලාභ සන්තෝෂෝ කිව්වේ මේ යන ගමනේදී සමහර සභාවතුන් ස්වාමින් වහන්සේලා වඩිනවා නේද කියලා එක්කෝ ඉදිරියට ගින් වැඳලා වාඩි වෙන්න ආසන පනවනවා. නැත්නම් අහනවා ආර්යයන් වහන්සේලා මේ වෙලාවේ කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඒ අත් සමහර විට හොඳ හොඳ දේවල් ගේන්නත් පුළුවන්. නවත්නා දේවල් ගේන්නත් පුළුවන් මේ පරිත්‍යාග කරලා. ඒ අවස්ථාවේදී මෙන්න මේ ගේන එක නම් හරි වටිනවා. ඒක බොහෝම ප්‍රසන්න මේ වටිනා දෙයක්, කල් පවතිනා දෙයක්, ලස්සන දෙයක් ඔය වාගේ හිතන්නේ නැතුව. වාගේ මේ ගෙනෙන්නේ දුක්පත්ම දුක්පත් කෙනෙක්. මේක නෙවෙයි වටිනාකමක් නෑ. මේක තියාගන්න තැනක් නැති නිසා වෙන මේ ගේන්නේ ඔය වාගේ වැරදි හිතිවිලි හිතන්නේ නැතුව. පොතේම ලෝභයක්, දෝෂයක් නූපදනාසේ ඒ සේනාසන භාණ්ඩ පිළිගැනීමද කියනවා පටිලාභ සන්තෝෂෝ. ඊළඟට පටිඥාන සන්තෝෂෝ. ඒ පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා කරගෙන පිළිගන්නවා. ඒ පරිත්‍යාසන දායක දායකාවන්ගේ සිතේ කුසාසිත වැඩෙනසේ මන අනුවණින් ඒ ඇයට පින්පෙත් පමුණුවලා තමන්ගේ සිතේ ප්‍රතිවේක්ෂාවෙන් යුතුව ඒක පිළිගන්නවා. ඒකයි පටිඝහන සන්තෝෂෝ. ප්‍රතිවේක්ෂාව කියන්නේ මේ සේනාසනය කවර දෙයක් හෝ ප්‍රතිවේක්ෂා කරනවා. මේ සේනාසනය පරිහරණය කරන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුවයි. පටිසංකායෝ නිසෝ සේනාසනම් පටිසේවා මීයාව දේව සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය දංක මකස වාතාතප සිරින් සප සම්ප්‍රස්සානම් පටිඝාතාය යාව දේව උතු පරිස්සය විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියා ඒ සේනාසනේ ප්‍රයෝජනේ අනුව පළමින් ප්‍රතිවේක්ෂා කරමි. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අනුව නුවණින් සලකා මේ සේනාසනේ පරිභෝග කරමි. සීතලෙන් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ පරිහරණය කරමි. උණුසුමින් වන පීඩා වළක්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. දංස මකස වාතාතක සිරින් සප සම්ප්‍රස්ථාන ලැහ දැහලේ බුන මස්සංගෙන්ද මදුරුවන්ගෙන්ද ඔයගෙම අවිස සුසුලන් විසුකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන්ද සිදුවෙන විපස්සී වලස්වාගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණුව පිණිස මේ සේනාසනේ පරිහරණය කරමි. අයහපත් ඍතු ගුණ වලස්වාගෙන සෑම ඉරියව්වකදීම සති සමාධි ඥාන සමතිපස්සනා භාවනා විශේෂ වැඩි දියුණු කර ගැනීමට උපකාර වනු පිණිස මේ සේනාසනේ පරිභෝග කරමි. කියන සේනාසනේ පරිභෝග කිරීමේ ප්‍රයෝජනෙස්සල සලකලා භාසු වශයෙන් මනසිකාර කරනවා, පටික්කුල වශයෙන්ද මනසිකාර කරනවා. මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාරෝ ප්‍රවට්නව මේ සේනාසනය සත්‍යේ පුජ්‍යලේ කාත්මයක්ම වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රේකි. මේ පරිභෝග කරන පුජ්‍යලයාද සත්‍යේ පුජ්‍යලේ කාත්මයක්ම වූ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රේකි. ඊළඟට පටික්කුලයට හරවනවා මේ සේනාසනයේ පරිභෝග කරන්න ප්‍රතිමින් ප්‍රණීත වූද දෙතිස් පුනතු කොටාසේ සමග එකතු වීමෙන් අතිසෙන් පිළිකුල් බවට යන්නේ වෙයි. මේ විදිහට පිළිගැනීමේදී ප්‍රතිවේක්ෂා නුවණින් දැහැකින් ඒ සේනාසනය පිළිගන්නවා. ඇඳක් හරි කුටුවක් හරි බුදිරියක් හරි කොට්ටයක් හරි විහාරස්ථානයක් හරි වෙනස් වෙනස් සේනාසන උපකරණ සේනාසන පුදුනගිල්ලක් හරි පිළිගැනීමේදී අර විදිහට ප්‍රතිවේක්ෂා නුවණින් සංහාදිත්‍යමාන නූපදනාසේ පිළිගැනීම පටිඝාන සන්තෝෂෝ. මත්ත පටිඝාන සන්තෝෂෝ කියන්නේ දායක තැනැත්තාට බොහෝ සද්ධාව තියෙනවා. වස්තුවක් පරිත්‍යාග කරන්න බහුල වශයෙන් තියෙනවා. බහුල වශයෙන් දෙන්න උන් කැමති. නමුත් භික්ෂූන් වහන්සේ බහුල වශයෙන් නොගෙන සමන්ත යතන පමනක්ම පිළිගැනීම පටිග්ගහන මේ මත්ක පටිග්ගහන සන්තෝෂෝ. එවැගේම දායකතුමාට බොහෝ ධනෙ තියෙනවා. නමුත් දෙන්න කැමැති තියෙන එකයි දෙන්න කැමැති. එමනම් ටිකක් බාර ගන්නට ඕනේ සිහිනුවදී. ඒකත් මත්ක පටිග්ගහන සන්තෝෂෝ. දායකතුමාට ශ්‍රද්ධාව තියෙනවා. දෙන්න වස්තුව තියෙන බොහොම ටිකයි. සේනාසන භාණ්ඩ බොහොම ටිකයි. එමනම් ඒ ස්වල්ප ප්‍රමාණයක්ම පිළිගන්නට ඕනේ. එවගේම දායකතුමාගේ සිතේ ශ්‍රද්ධාවත් අඩුයි, පරිත්‍යාකන දේ අඩුයි. එතෙන්දී තමන් අඩුම ප්‍රමාණයක් පිළිගන්නට ඕන. මෙන්න මෙහෙම ප්‍රමාණයේ දන පිළිගැනීමේ සන්තෝෂයට කියන මත්ව ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. එයින් ඒ දානපතිතුමාගේ ශ්‍රද්ධාවත් ඇතිවෙනවා, වස්තුවත් ඇතිවෙනවා, තමන්ගේ සංකාන උසස් ගුණයක් වැඩෙනවා. යතහාපි භමරෝ කුප්පං වන්නගන්ධං අහේතයන් ඵලේති රසමාදායේ ඒවංගාමී මුනිචරේ. බමරමෙස්සා මීමෙස්සා මලේ රොණ උරාගන්නේ මලේ වර්ණේට සුවඳට එවැගේම වර්ණේට හැඩරුවට කිසිම හානියක් නොකොට ඒ සොන් මීපනි සඳහා සොන්තිග පමණක් උරා ගන්නවා. හැබැයි ඒ උරා ගැනීම අතරතේ ඒ මලේ ගෙඩි හට ගන්නවන් දුහ සමත් වෙනවා. ඒ වගේ භික්ෂූන් වහන්සේ සදහවතුන්ගේ සිත නොසලා උන්ගේ ශ්‍රද්ධාවට උන්ගේ ධනෙට උන්ගේ ජීවිතයට උන්ගේ ගෞරවයට හානියක් නොනැසෙයි. සිව්පස්සේ පිළිඅරගෙන ඒ ඇත්තන්ට මහත්ඵල මහත්ඵල සස ලබා දෙනවා. අන්න ඒක මත්ක ප්‍රතිග්‍රහණ සන්තෝෂයයි. ලෝලක විවග්ජන සන්තෝෂය කියන්නේ මේ සේනාසන සඳහා ගමනක් යද්දී අහවල් තැනට ගියොත් නම් හොඳට ලැබෙයි. අහවල් දානපතිතුමා හොඳට මේ දේවල් සකස් කරනවා, පූජා කරනවා. මිස අහවල් තැනට ළඟට යන්න ඕන අසවල් නිවෙස්සන්ට යම් කිසි කෙනෙක් පරිත්‍යාග කරනවා සේනාසන භාණ්ඩයක්. ඉතින් මේක නෙමෙයි මට ඕනේ මීට වඩා අහවල් විදිහකක් කියලා කියන්නේ නැතුව ඒ ලද දෙයින් සතුටින් ඒක බාර ගන්නවා. ඊට වඩා දෙයක් කරන්න යන්නේ අනුනිත්‍යයට කරදරෙයි කියලා. මේ විදිහට ලද දෙයකින් ලද පමණින් සතුටු වීම යථා ලාභ සන්තෝෂයි. යථා බල සන්තෝෂය කියන්නේ සමහර විට තමන් ලැබුණ සේනාසන භාණ්ඩේ තමන්ට වටිනාකම වැඩි. නැත්තම් දරා ගන්න අමාරුයි. දරා ගන්න අමාරු නිසා ඊට වඩා සැහැල්ලු සේනාසනයක් තවත් කෙනෙකුගෙන් ලබාගෙන මාරු කර ගන්නවා. එසේ මාරු කරගෙන හරියින් සන්තෝෂ වෙනවා. ඒකට කියනවා යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය කියන්නේ යම්කිසි පුණ්‍යවන්ත භික්ෂූන් වහන්සේ නමකට ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබෙනවා. ඒ ප්‍රණීත සේනාසන භාණ්ඩ ලැබුණාම හිතෙනවා මේවා මගේ උපාධ්‍යායන් වහන්සේට හොඳයි. මේවා මගේ ආචාර්යයන් වහන්සේට හොඳයි. මේක මගේ ධර්මාචාර්යයන් වහන්සේට හොඳයි. මේක සංඝයාගේ බර උසුලන සංඝ භාරිෂ්ඨරයන් වහන්සේට හොඳයි. ආදී වශයෙන් මේක අසවල් ගිලන් භික්ෂුවට හොඳයි. මේක අසවල් නාක භික්ෂුවට ගැලපෙනවා. ඔය විදිහට කවර හෝ යුතුයකම් සැලකලා සමාගයේ සම්පත්තියේ සමාත් ලැබෙච්ච වර්ණා සේනාසනේ පරිත්‍යාග කරනවා. එසේ පරිත්‍යාග කළ තමන් ඉච්ඡර වටින් නැති වත්නාකමින් අදු සේනාසනයක් සොයා ගන්නවා. අන්නේ සන්තෝෂෙද කියන්නේ යථා සාරූප සන්තෝෂෙයි. ඊළඟට උපකාර සන්තෝෂය කිව්වී අර ප්‍රතිවේක්ෂා වගේ උපකාරය මෙනෙහි කරනවා. දැන් මේ සේනාසනේ මා පරිහරණය කරන්නේ සීතලෙන් උණුසුමින් ඇසි මඳුරුවන්ගෙන් අවවේශ සුලං විසුකුරු සර්පාදීන්ගෙන් එන සීඩා වළක්වා ගැනීම පිණිස සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කර ගැනීම පිණිස ධර්මඥාන භාවනාඥාන දිනු කරන සමථීපාසනා භාවනානුභවයෙන් ධ්‍යාන අභිඥා විදර්ශනාඥාන මාර්ගඵල ප්‍රත්‍යාභය කර ගැනීම පිණිසක් දැවින් මේ විදිහට මේ සේනාසනෙ මත මහෝපකාරී කියලා සේනාසනයේ පරිහරණය කිරීමෙන් ලැබෙන ආනිසංස එනෙහි කරනවා. එසේ ආනිසංස දක්නා නුනින් යුතුව පරිහරණය කිරීම තමයි මෙතන උපකාර සන්තෝෂය. ඒ කියන්නේ සේනාසනේ පරිහරණය කරන වාරයක් පාසා භික්ෂූන් වහන්සේ ප්‍රතිවේක්ෂා කරන නුවණ. එසේ ප්‍රතිවේක්ෂා කිරීමෙන් උන්වහන්සේ සේනාසනේ පිළිබඳව උපකාරයේ සන්තෝෂයේ මෙනෙහි කළා වෙනවා. විශ්වන්තර මහ රජුරෝ හත් මාසයක් තවස්දන් පිරු ආශ්‍රය පදයෙන් පිටත් වෙන්නේ ඉස්සර ඒ තමන්ට කළ උපකාරයේට හත් මාසයක් තවස්දන් පුරන්න පිහිට වෙච්ච මේ කුටියට සේනාසනේ ගෞරව පූජාවක් කළා. චෛත්‍ය ප්‍රදක්ෂිනා කරන්න වගේ තුන් විටක් මේ කුටිය වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිනා කළා. මේ ගිතාවදගත් ආදර්ශයක්. එනිසා තමන්ට තමන්ගේ ජීවිතයේහි මේ සසුන් පිළිවෙත් පුරා ගන්න උපකාරයේ වූ සේනාසනයේ එයින් ලද උපකාරයේ සිහිපත් කළා. ඒ ගැන හිතේ ඇති කරගන්න ආභෝධය තමයි ප්‍රසාදය තමයි මෙතන උපකාර සන්තෝෂයේ හැටියට හැඳින්වෙන්නේ. ඊළඟට සඳහන් වෙන්නේ පරිමාණ සන්තෝෂෝ. භික්ෂූන් වහන්සේ ඒ සේනාසන පරිහරණය කිරීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක්ම පරිහරණය කරනවා. ඒ කියන්නේ එක භික්ෂුවකට ඇඳන් දෙකක් අවශ්‍ය නැහැනේ. එක භික්ෂුවකට ගුදිරි ගණනාවක් අවශ්‍ය නැහැනේ. කුටි දෙකක් අවශ්‍ය නැහැනේ. ඒ වගේම ආස්තරණ පොරෝණ දෙකක් බැගින් අවශ්‍ය නැහැනේ. ඒවා තමත් මේ සංඝහාට අඩුපාඩු එතනම් ඒ සංඝහාට පින්නමලා තමන් එකකින් පමණක් යැපෙනවා. එකකින් පමණක් නැති යැපෙනවා. දැන් අර බක්කුල මහරහතන් වහන්සේ උනාසගේ චරිතාපදානෙ කියනවා හැමදාම පසුකුල චීවර ධාරී අවුරුදු 80ක්. ඉතින් උන්වහන්සේ හැබැයි කවදාකවත් සිවුරු දෙකක් තියාගන්නේ නැහැ. හැමදාම පැන්පොටට වඩිනවා පැන් පහසු වෙන්න. තමන් වහන්සේගේ නෑදෑයෝ චූරු සකස් කළා පණුකොල ඔතලා ගෙනල්ලා එතන පන්සුකොල වශයෙන් ගන්න කියලා කියනවා. මේ ස්වාමීන් වහන්සේ පරිහරණය කරමින් තිබිච්ච චූරු එතන කියලා අලුත් පන්සුකොල දරාගෙන වඩිනවා. හැමදාම මේ සිද්ධිය සිද්ධ වුණා. මොනතරම් පුදුමද? අද වට එතෙන්දී උන්වහන්සේ දෙකක් ත්‍යාගන්න දෙකක් පමණක් සමාගස්සේ පරිහරණය කිරීම පහසු වෙනසයි. අර බහුභාණ්ඩික භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒ කියන්නේ බඩු යන්තාක් වැඩි නම් ඒක උන්වහන්සේගේ පරිභෝගයක්. ඒක නිසා තමාගේ ප්‍රමාණයේ සලකාගෙන මට මෙතෙක් මේ ප්‍රමාණයි කියලා නුවණින් තේරුම් අරගෙන පරිහරණය කිරීම තමයි පරිමාණ සන්තෝෂය. ඊළඟට පරිභෝග සන්තෝෂය කිව්වේ අර මුලින් සඳහන් කළාසේම තමන්ට ලැබෙන දේ අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙමින් තමන් බොහෝම පිරිසිදු සිතින් ප්‍රතිවේක්ෂාවෙන් ආහාර ටික ගන්නා වගේම සේනාසනේ පරිහරණය කරනවා. සේනාසනේ පරිහරණය කරනකොට නිතරම තමාගේ වටිනා සේනාසන අනිත් භික්ෂූන් වහන්සේලාගේ හිතසුව සඳහා යොමු කරමින් තමන් එයින් සන්තෝෂ වෙනවා. එවාගෙම සේනාසනයේ ඇතුල් වෙන වාරයක් පාසා ඇඳක වාඩි වෙන කුටුවක වාඩි වෙන වාරයක් පාසාම ප්‍රතිවේක්ෂා නූන අවදි කර ගන්න. එසේ ප්‍රතිවේක්ෂා නූන මනමින් පවස්තමින් කරන්නා වූ පරිහරණය නිසා පරිභෝග සන්තෝෂය කියන ආදිවංශ ප්‍රතිපදා සම්පූර්ණ වෙනවා. සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ කිව්වේ විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේට මේ ලැබෙන සේනාසන භාණ්ඩ ගොඩ ගහගෙන තමන්ම තියා ගැනීම සුදුසුමදි. ඒක සම්නිදි කියනවා. දැන් ආහාර පානමින් සම්නිදියක් නෙමෙයි. නමුත් මේ සේනාසනයත් තැන්පත් කිරීම සම්නිදියක්. තමාම තැන්පත් කර ගැනීම ඒක තමන්ට පරිබෝධයක් වෙනවා. ඒක නිසා සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ තමන්ට ලැබෙන ධාර්මික සේනාසන තන්පත් කිරීමේ සීමිත කාලයක් පමණ තන්පත් කරන සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත යොමු කරනවා. ඒ විදිහට තමන්ගේ සිතේ අර හැම දෙයක්ම තබා ගැනීමේ දුෂ්කරතාව නුසුදුසුකම නොනින් සලකාගෙන එයින් වැළකී සිටීමයි මෙතන සඳහන් වුනේ සම්නිදි පරිවර්ජන සන්තෝෂය. විස්සජන සන්තෝෂය කියන්නේ තමන්ට ලැබෙන සේනාසන අනිස් සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදී යන හැටියට යොමු කරනවා. මේ මගේ හිතවතා, මේ මගේ අහිතවතා කියලා කිසි බෙදයක් නැතුව හිතාහිත සෑම දෙනාට සාධාරණව මේ බෙදා හදා දීම තමයි මෙතන සඳහන් වෙන්නේ විස්සජන සන්තෝෂේ. දැන් හිතුවොත් මේ සන්තෝෂ 15ම කියවුණා. ඒ කියන්නේ හිතාර්ථ සන්තෝෂය, ගමන සන්තෝෂය, පරිවේසන සන්තෝෂේ, ප්‍රතිලාභ සන්තෝෂේ, පටිග්ගාන සන්තෝෂේ, මත්පටිග්ගාන සන්තෝෂේ, ලෝලප විවජන සන්තෝෂය, උපකාරස යථාලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය, උපකාර සන්තෝෂේ, පරිමාණ සන්තෝෂේ, පරිභෝග සන්තෝෂය, සන්නිධි පරිවජන සන්තෝෂේ, විස්සජන සන්තෝෂය. සන්තෝෂ 15 මෙතන කියවුණා. ඊළඟට සඳහන් වෙන්නේ සේනාසන ප්‍රතිසංයුත්තානි දුතාංගානි ජානිතබ්බානි. සේනාසනයේ සම්බන්ධ දුතාංග ධර්ම 13ක් තියෙනවා. ඒ දුතාංග ධර්ම මෙන් පහක් තියෙනවා. 13ෙන් පහක් තියෙනවා. ඒ පහ පිළිබඳව තේරුම් ගැනීමයි මෙතන සේනාසන සම්බන්ධ දුතාංග පහ දත යුතුයි කියේ. ආරණ්‍යකාංගය, දුක්ඛමූලිකාංගය, අබ්බෝකාසිකාංගය, සෝසානිකාංගය, යථාසන්දිතිකාංගය කියලා සේනාසන දුතාංග පහක් තියෙනවා. මේවා පරිහරණය කිරීමෙන්ම ඊතරීතර සේනාසන සන්තුෂ්තියෙන් යුක්ත භික්ෂුව නියම ආර්ය වංශ ප්‍රතිපදාවට අවතීර්ණ වුණා වෙනවා. ඊතරීතර සේනාසන සන්තෝෂය කියන්නේ භික්ෂුන් වහන්සේට ඒ සේනාසන සන්තෝෂයන් අතුරින් ආරණ්‍යකාංගය රකින හැටි. ආරණ්‍ය කියන්නේ ඒක විනය ක්‍රමය, අභිධර්ම ක්‍රමය, සූත්‍රාන්ත ක්‍රමය කියා ක්‍රම තුනකට දක්වනවා. විනය පිටකයේ තියෙනවානේ ද්විතීය පරාජිකා සම්බන්ධ විස්තරයේදී අට කතාවල ආරණ්‍යකං නාම සේනාසනං කියන තැන කපිත්වා ගාමංච ගාමෝපචාරංච සබ්බමේතං අරඤ්ඤං නාම. ඒකේ විනය පිටකයේ දැක්වෙන පිළිවෙතයි. කපිත්වා ගාමංච ගාමෝපචාරංච ගම උපචාරයත් හැර සියල්ල ආරණ්‍යක සේනාසනයේ හැටියට එතන හැඳින්වෙනවා. සූත්‍රාන්ත පිටකයේ මේ අභිධර්ම පිටකයට වඩා වෙනස් කියනවා. නික්ක මිත්‍යා බහින්ද කියලා සබ්බමෙතං අරඤ්ඤං නාම. ඉන්ද්‍රිය කියලෙන් පිට සියල්ලම ආරණ්‍ය සේනාසනයේ හැටියට ගණනවා. සූත්‍රාන්ත පිටකයේ හැටියට දැන් මෙතන විග්‍රහ කරනු ලබන්නේ. සූත්‍රාන්ත පිටකයේ කියන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙනවා ආරණ්‍යකන් නාම සේනාසනං පංචදන සතිකම් පච්චිමං කියලා. මේක තමයි මේ ආරණ්‍යකාංගේත නීමෙත ප්‍රමාණි. ආරණ්‍යකන් නාම සේනාසනං පංචදන සතිකම් පච්චිමං. ආරණ්‍ය සේනාසනේ නම් අඩුම ගානේ දුනු 500ක දුරක් ප්‍රමාණයයි කියලා. ඒකට විනය පිටකයේ දැක්ුණේ විනය ශික්ෂාපදයට අදාළ හැටියට. අභිධර්ම පිටකයේ දැක්ුණේ භාවනා නියෝගී භික්ෂුවකට අවශ්‍ය පිළිවෙත ආරණ්‍ය වෙන්කොට ගැනීමයි. මෙතන සඳහන් වෙන්නේ සූත්‍රාන්ත ක්‍රමයේ ආරණ්‍යකාංගේ රකින භික්ෂුවට සුදුසු ආරණ්‍යයයි. එතකොට මෙතන ආරණ්‍යකන් නාම සේනාසනම් පංචදනු සතිකම් පච්චිමං කියන තැන ආරණ්‍ය සේනාසනේ නමින් ගැනෙනවා. දැන් ඔන්න යම්කිසි ගම්මානයක්. ගම්මානයේ අන්තිම ගෙදරක් තියෙනවා. ඒ ගම වටේට ප්‍රාකාරයක් වැටක් නැහැ. ඒ අන්තිම ගෙදර ඉඳලා ගෙදර ඇතුලේ ගෙදර අයිනේ දෙන උපාසිකාවක් කුල්ලක් වීසි කරන, භාජනල් සෝදලා වතුර වීසි කරන තැන ප්‍රමාණික නා ගරු උපචාරය කියලා. ගෙදර උපචාරය. එතන සිට මැදුම් ශක්තිමත් පුරුෂයෙක්, ශක්තිමත් දේව පුරුෂයෙක් ගල් කැටයක් වීසි කරන ඈතට. ඒක ගිහින් වැටෙන තැන ගාමෝපචාරය. අන්න එතනින් එහාට මනින්න ඕනේ දුනු 500. එතකොට යම්කිසි ගමක ප්‍රාකාරයකින් හරි වැටකින් හරි වැටෙලා තියෙනවා නම් ඒ ප්‍රාකාරයේ හරි වැට හරි ඉදිකඩුල්ලේ සිට මධ්‍යම පුරුෂක විසින් ගල් කැටයක් විසිකල්ලා කෙලින්ම වැටිච්ච තැනක් වෙනනම් ඒකට කියනවා ගාමූපචාරී කියලා. එතකොට ගාමූපචාරී ඉඳලා මනින්නට උන දුනු පංචිය. දුනු පංචිය කියන්නේ අරෝපිතේන ආචරයේ දනුනා කියලා මෙතන හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් දුන්නක දුනු දන්නක දිග ප්‍රියන් නමයයි. ඒකට දුනු දිය යෙදුවන් පස්සේ ප්‍රියන් හතරක් වෙනවා. ඒ දුන නැමිලාම ප්‍රියන් හතරක් වෙනවා. අන්නේ හතරේ ළමයි මෙතන දනු කියලා කියන්නේ. ඒකට බම්බයයි. ඒවා 500ක් තියෙන්න ඕන. ඉතින් දැන් ගමයි ගාමූපචාරයයි හැර දුනු 500ක් මැනගෙන ගිහිල්ලා යම්කිසි සේනාසනයක අන්තිම ධර්මශාලාව හරි සින්දපාත ශාලාව හරි උපස්ථාන ශාලාව හරි අග්නි ශාලාව හරි මුලතම තියෙනවා නියම් කිසි සේනාසන ගොඩනැගිල්ලක් ඒකෙත් තියෙනුන උපචාරයක් ඒ සේනාසන ගොඩනැගිල්ලේ ඒ ගෘහ උපකාරයේ ඉඳලා ලෙඩු පාතයක් තරම් ඈතට ගල් කැටයක් වීසි කරපු තැන හැර ඔය අතර තුර තමයි දුනු 500 තියෙන්න ඕනේ අන්නේ විදිහට දුරක් ප්‍රමාණ නැති සේනාසනේ තමයි ආරණ්‍ය සේනාසනේ කියලා කියන්නේ. එතෙන්දී සමහර විට වතුරක් කියන තැනින් සවුම් කරගෙන යනවා පාරක්. හැබැයි ළඟයි. ඒක ගලම් ගන්නෙ. එතම නැත්නම් මේ ආරණ්‍යයකගේ දුර්භා පෙන්වන්න පාර රවුම් රවුම් කරලා ඈතින් ඈතින් පාර හදාගන්න. ඒකත් වැරදි. ඒකටින් දුතංග චෝරෝ කියේ. මෙන්න මේ විදිහට දුනු 500ක් ගාමුමචාරයේද දුනු 500ක් දුරින් පිහිටි සේනාසනය ආරණ්‍ය සේනාසනයයි. ඒ ආරණ්‍ය සේනාසනයෙහි අංගේ රකින භික්ෂූන් වහන්සේ ගාමන්ත සේනාසනම් ප්‍රතික්ෂිපාමි ආරඤ්‍යකංගල් සමාදියාමි කියා සමාදම් වෙනවා. එතකොට ගම්මානින් ඈත පිහිටි ආරණ්‍ය සේනාසනයේම රාත්‍රී කාලේ ජවන්නට ඕනේ. ආචාරෝපාධ්‍යන් වාසලගේ වැඩකට සංඝයාගේ වැඩකට ගම්මානයට ආවත් තමන් උත්සාහවන්ත වෙන්න ඕන අරුණෝදයට කලින් ආරණ්‍ය තියන්න. ඒ දිහටයි ආරණිකාංගය රැකෙන්න තියෙන්නේ. කෙසේ නමුත් ගම්මානික අරුණ නැංගෙවනම් ඒ දුසාම ඉස්සඩෙනවා. ඒකේ තියෙනවා කොටස් තුනක් උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා. උත්කෘෂ්ඨ ආරණිකාංගය රැකෙන භික්ෂූන් වහන්සේ මුළු අවුරුද්දම ආරණ්‍ය වාසය කරනවා. මධ්‍යම වාසින් රැක්නා භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසයේ හැර අනිත් මාස අතේ වාසය කරනවා. එවාගෙම මුදුක වාසයෙන් ඕමක වාසයෙන් ආරණ්‍යකාංග රැකෙන භික්ෂූන් වහන්සේ වස්සාන 4 මාසයයි හේමන්ත 4 මාසයයි හැර අනිත් මාස හතරේ ආරණ්‍ය වාසය කරනවා. ඔය විදිහට කොටස් තුනට බෙදලා යනවා. ඊළඟ රුක්කමූලිකාංගය කිව්වේ යම්කිසි රටවල් දෙකක අතර තියෙන ගහක් හැර ඒකට කියන සීමන්තරික වෘක්ෂයක ඒක හැර එවාගෙම ගෙඩි හට ගන්නා ගස් හැර වවුලන් ලගින ගස් හැර ලහටි වැගිරෙන ගස් හැර සිදුරු සහිත ගස් හැර මේ වාගේ උපද්ද්‍රව සහිත ගස් හැර එවාගෙම ගමක් මැද්දේ සේනාසන මැද්දේ තියෙන රුක් මුල හැර යම්කිසි රුක් මුලයක් හොර ගන්නවා සන්නම් පටික්කිපාමි රුක්කමූලිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. ඒ කියන්නේ කුටිසෙනසුන් වැනි සන්නේ අත්තරින්නෙමි රුක්මූල වාසය කරන අංගේ සමාදම් වෙමි. ඒකෙත් තියෙනවා දැන් අර ඒවි රුක්මූලිකාංගේ රකින භික්ෂූන් වහන්සේට සමහර විට බණ හඬ යන්න වෙනවා ධර්මශාලාවකට. ආචාරෝපාද්‍යයන් වහන්සේ උපස්ථාන කරන්න යන්න වෙනවා. සංඝයාගේ වස්පිරෙවෙක් කරන්න යන්න වෙනවා. එහෙම අවස්ථාවල යන්කිසි සෙනසුනකට ශාලාක පොඩි නැඟුණා කියලා දුතාංග කැඩෙන්නේ. ඒ මවස්ථාවක වර්ෂාවක් ආවා. ඒ නිසා වර්ෂාව පානකන් හිමතන කීතියක් අංග කැඩෙන්නේ නැහැ කියලා. ඒකම මාස වස්සාන 4 මාසේ කුටිසේනාසනයේ කීතියක් කියලා අංග කැඩෙන්නේත් නැහැ කියනවා. ඒකෙත් තියෙනවා අර වගේම උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨයා ඒ සේනාසනය කියන්නේ රුක්කමූලයට ඇවිල්ලා සුද්ධ පාවිතර කිරීමක් නැතුව පයින් පමණක් එහා මෙහා කලිකසල ඉවත් කරලා තමන් පරිහරණය කරනවා. මධ්‍යමයාට පුළුවන් එතෙන්ද බලන් දාපු කෙනෙකුලවත් නැ සුද්ධ පාවිතර කරවන්නේ. ඕමකයාට පුළුවන් කවුරු හරි ගෙන්නලාම ඒව සුද්ධ පවිත්‍ර කරලා සුදු වැලි ඉහලා ප්‍රාකාර පරික්ෂේ පවා හදාගෙන දර අගුළු පවා හදාගෙන ඉන්න පුළුවන්. ඒ දේටත් අවස්ථා තුනකට තියෙන රුකමූලික ආංගය. ඊළඟට අබ්බෝකාසිකාංගය කියන්නේ සන්නංච සුක්කමූලංච ප්‍රතික්ෂේපාමි අබ්බෝකාසිකංගං සමාදියාමි කියා සමාදම් වෙන හිස් අවකාශයේ වාසය කිරීම. හිස් අවකාශයේ වාසය කරනවා. ඒ කියන්නේ රුක්මුලකට යන්නේත් නෑ, හෙවණකට යන්නේත් නෑ. හැබැයි අර මුලින් සඳහන් කළා වගේ බණ අහන්න යාම, ආචාර්ය උපාධ්‍යාන වාස දුක්ස්ථාන කරන්න යාම, පින්නපාතේ වඩින්න වුණොත් යස්ස වේලාවකට ගොඩවීම, මේ ආදී අවස්ථාවලදී යංකි ශාලාවකට කුටියක් නැතුණට ඇතුළුුණා කියලා අංග කැදෙන්නේ නැහැ. එවාගෙම සංඝයාත උපස්ථාන කරන වෙලාවක වර්ෂාවක් ආවම යස පානකන් උනත් එතන ඉන්න පුළුවන් නැතිලි. අනිත් අවස්ථාවල අභ්‍යවකාශෙම ඉන්නවා. ඒක කොටස් තුනක් කියන උත්කෘෂ්ඨ මධ්‍යම වොමක. උත්කෘෂ්ඨයාට ෘක්ෂවනගතවත් කියන්නේ ගහක් අයිනක, ගලක් අයිනක, එවාගෙම ගුහාවක් මේ වන සොදක් අයිනකටවත් යන්න බෑ. උන්වහන්සේ අභ්‍යවකාශෙම ඉන්නනේ සිවුරු කුටියක් කරවගෙන. සිවුරු කුටියක් ඇති ඉන්න පුළුවන්. මධ්‍යමයාට පුළුවන් ගහක් ඇසුරේ, ගලක් ඇසුරේ, එවාගෙම වන ලැහබක් ඇසුරේ, රුක්ගමුවක් ඇසුරේ ඉන්න පුළුවන්. ඇසුරට යන්නේ නැතුව ඒ ආසන්න ඉන්න පුළුවන්. ඕමසයාට පුළුවන් ඒ තුනෙන් එකක් හරි ඉන්න. මෙන්න මේ විදිහට අවස්ථා තුනද තියෙනවා අබ්බෝකාසිකාංගේ. ඊළඟට සෝසානිකාංගේට වඩා ගැඹුරු එකක්. සෝසානිකාංගේ රතන භික්ෂූන් වහන්සේ න සුසානම් ප්‍රතික්ඛිපාමි සෝසානිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. සොහනක් නොවූ තැන අත්හරිනි. සොහනක වාසය කිරීමේ අංගේ පිහිටනි. ඒ සොහනේ සමම වාසය කිරීමේ අංගේ සමාදන් වූ භික්ෂූන් වහන්සේ සොහන තෝරා ගන්න ඕන. යම් කිසි ගමක සොහන් බිම සඳහා බිම වෙන් කළ පමණින් සොහනක් වෙන්නේ නැහැ. යටත් පිරිසෙන් 1000ක් හරි මෘත ශරීරයක් ආදාහන කරන්න බුහුම දාන කරන්න ඕනේ. 1000ක් හරි බුහුම ආදාහන කළ තැනක් නම් 12 අවුරුද්දක් මේක සුසානයක් හැටියට හඳුන්වනවා. එවාගෙම ගොඩබිම මෘත ශරීරයක් වැළලුවා නම් එතන 3 අවුරුද්දක් යනතුරු සොහනක් හැටියට ගැනීම. ඉතින් ඒකෙත් තියෙනවා අවස්ථා තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. ඒ තුන් දෙනාම ස්ථානීය සංඝේශ්වරයන් වහන්සේට දන්වලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ගම්පතිතුමාට දන්වලා තියන්න ඕන ආරක්ෂාව සඳහා. දවල් කාලයේ ගිහිල්ලා ඒ තන හරියට වටපිටාව හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. නැත්නම් රාත්‍රී කාලේ බය ඇති වෙනවා. සියහවල් තැන, ගහවල් තැන, පඳුරහවල් තැන, කණුහවල් තැන, හුඹහ මේ වගේ ඔක්කොම කල්ලාතුව ගිහින් දැකගෙන තියා ගන්න ඕනේ. රාත්‍රියේ මැදීම තමයි සොහොනේ තෙන්නේ. ඉතින් ආහාර පාන වලින් පරිස්සම් වෙන්න ඕනේ. මස් මාංශ කෑමෙන්, කිටි කැවිලි කෑමෙන් ආදී මේ අමනුෂ්‍යම් ප්‍රිය කරන ආහාර පාන වලින් සම්පූර්ණයෙන් වැළකී සිටින්න ඕනේ. දවල් නිදීමෙන් වැළකී සිටින්න ඕනේ. එවාගෙම කුල ගෙවල් වලට ඇතුල් වීමෙන් වැළකී සිටින්න ඕනේ. ඔය විදිහට ආරක්ෂාව යුතු කරුණු ආශියක් තියෙන හැර මේ තියා එවාගෙම පාවහන් යුගලක් ඒවා තියාගන්නට ඕනේ. එයින් උත්කෘෂ්ඨ සෝසානිකාංගයාට නිතරම මිනිස්සු අඬන, එවාගෙම වල දාන, මෘත ශරීර දවන තැනක් වෙන්නට ඕනේ. මධ්‍යමයාට නම් මේ තුනෙන් එකක් තිබුණත් ඇති. ඕමකයාට නම් අර මුලින් සඳහන් කළා වගේ එක සැරයක් ආධාන කළ තැන වුණත් පුළුවන්. ඔය විදිහට සෝසානිකාංගයේ තුන් ආකාරයකට පුරන්නට තියෙනවා. යථා සම්පතිකාංගය කියන්නේ සේනාසන ලෝලුප්පම් ප්‍රතික්ෂේපාමි යථා සම්පතිකාංගං සමාදියාමි. සේනාසන ලොල් බව අත්හරිනි යථා සම්පතිකාංගේ සමාදම් වෙමි කියා සමාදම් වෙනවා. ඒ සමාදම් වූ භික්ෂූන් වහන්සේ සංඝයාගෙන් ලැබුණු යම් කුටියක් නම් යම් ඇදක් නම් යම් ඇතිරිල්ලක් කොටයක් පැදුරක් නම් ඒ පමණින් සතුටු වෙනවා. ඒ හැර තමන්ට මට අහවල් කුටි ඕනේ, අහවල් ඇඳ ඕනේ, අහවල් අහවල් උපකරණ ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ඒ සොස් යථා සම්පතිකාංගේ සමාදන් වරක්නා භික්ෂූන් වහන්සේට අවස්ථා තුනක් තියෙනවා. අර වගේම උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ අහන්නේ මට කොයි කුටිය දෙන්නේ, එතන සීතලද, උෂ්ණද, මැසි මඳුරු ඉන්නවද, සතුන් සර්පයන් ඉන්නවද, මනුෂ්‍යයන් ඉන්නවද, දුරද ළඟද කිසිම දෙයක් විමසන්න කැප නැහැ. ලැබෙච්ච දේ පිළිගන්නවා. මධ්‍යමයාට පුළුවන් විමසන්න. ඒ ස්ථානයේ ඉගෙන විමසන්න පුළුවන්. ඕමකයාට පුළුවන් විමසලා තමට නුසුදුසු නම් ඒක මට සුදුසු නැදි වෙනසක් දෙන්න කියලා ඉල්ල ගන්නත් පුළුවන්. තමවස්ථා තුනක් තියෙනවා උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. දැන් මේ සඳහන් කරන ලද දුතාංග පහ සමාදන් වූ භික්ෂූන් වහන්සේ අර ආරිවංශ ප්‍රතිපදා වශයෙන් ඉදිරිතර සේනාසන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාට දසගත කෙනෙක් වෙනවා. උන්වහන්සේ අර විදිහේ ලද ප්‍රමණය සේනාසනයෙන් සතුටු වෙනවා. සේනාසන සන්තෝෂය ගැන වර්ණනාම ගුණ කතනේ කරන්නෙක් වෙනවා. සේනාසනයක් සම්බන්ධව කිසිදාක අන්වේෂණයකට නොකටයුත්තකටපත් නොවී සිටින්නෙක් වෙනවා. සේනාසනයේ තමා බලාපොරොත්තු දු නොලබුණා කියලා තැති නොගන්නෙක් වෙනවා. ලැබුණ සේනාසනයන් කෙරෙහි ඇලෙන්නේ නැතුව, ගැලෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, සංහාවෙන් බැසගන්නේ නැතුව ආදීනව නුවණින් දැකගෙන නිස්සාරණ ප්‍රඥාවෙන් පරිහරණය කරන්න සමත් වෙනවා. එවැගේම සේනාසන සන්තෝෂය නිසා තමන් මම පමණයි මෙහෙම කරන්නේ අනිත්‍යය මේවා දන්නේවත් නැහැ කියලා අනුන් හලා දකින්නේ තමා හුවා දකින්නේ නැතුව ධර්මයේ පිහිටා වාසය කරනවා. හේතමානිය වාසය කරනවා. මේ විදිහට සේනාසනය පිළිබඳව දක්ෂතාවයෙන් අනලස්ව සතියෙන් සම්පජඤ්ඤය යුතුව යෙදෙන භික්ෂුන් වහන්සේ අතිශයින්ම පෞරාණික වූ ප්‍රමාණ කළ නොහැකි තරම් අති දීර්ඝ කාලීන වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පුරුදු කරගෙන ආව ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තෝෂ භාවයට පත් වූ කෙනෙක් වෙනවා කෙනෙක් සරුවක්යන් වහන්සේ දේශනා කළා. දැන් මේ කියන ලද සේනාසන සන්තෝෂය තුන්වෙනි ආරිවංශ ප්‍රතිපදාවයි. මෙයින්ද කියවෙන්නේ යෝගාවචර භික්ෂූන් වහන්සේට ඒ සේනාසනයක් ගැන හිතෙන හිතෙන වාරයක් ගානේ සංහාදිත්‍යමාන නූපදනාසේ අර සති සමාධි ඥාන වැඩෙනසේ සමථීපස්සනා භාවනා මානසිකාරයක් වැඩෙනසේ පවතින ආකාරයයි. ඉතින් මේ විදිහට සේනාසනේ සම්බන්ධ පවතින භික්ෂූන් වහන්සේ ඉතරේතර සීවර සන්තෝෂ, ඉතරේතර පින්දපාත සන්තෝෂ, ඉතරේතර සේනාසන සන්තෝෂ කියන මේ චතුප්‍රත්‍ය සන්තෝෂේම සන්තුෂ්ටි කෙනෙක් වෙනවා. මෙතන ගිලම්පස ගැන වෙනම දෙයක් නොකියුවට එය පින්දපාත සන්තෝෂයට ඇතුළත් වෙනවා. එතන විරස කියන්නේ යථා ලාභ, යථා බල, යථා සාරූප සන්තෝෂ තුනයි. අනිත් සියල්ලම පින්දපාත සන්තෝෂයට එක්කාසු වෙනවා. එසා මේ සිව්පසය ආරිවාස තුනකට බෙදුණා. ඉතින් මේ කියන ආරිවාස ප්‍රතිපදාව මැනවින් ආරක්ෂා කරන පුරණ භික්ෂූන් වහන්සේ භාවනා රාමතාකේද සතරවෙනි ආරිවාස ප්‍රතිපදා පුරන්නේ සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ භාවනා රාමතාව සම්බන්ධ ඉතිරි හරිය දෙවන ඊළඟ වාරයකදී අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතෙක් වේලා මේ ඉතරීතර සේනාසන සන්තෝෂයේ ගැන කෙටියෙන් කරුණු දෙයක් උනේ මේ ඉතරීතර සේනාසන සන්තෝෂයෙන් සන්තුෂ්ට වූ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සබකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරයේ වේවා. අපටත් අපේ ජීවිතයේ තුල මේ ඉතරීතර සේනාසන සන්තුෂ්ඨිතා සංඛ්‍යාත ආරිවංශ ප්‍රතිපදාවත් ඉතා උතුම් ලෙස මුදුන් පමුණවා ගන්න ලැබේවා. එමඟින් මේ චතුපස්සේ සන්තෝෂ භාවනා රාමතා දීපක මහාරිවංශ ප්‍රතිපදාව අනුගමනය කරමින් මෙලව ජයගෙන, පරලව ජයගෙන, සසන ජයගෙන, කෙලෙසුන් ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘතමා නිර්වාණ සම්පත්‍ය ප්‍රතිලාභයේ පිණිස අප සෑම දිනකටත් හේතු වේවා, වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා කුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මැත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.